ශාස්නාව පවත්වන දේශිකානන් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදා රාමාධිපති පූජ්‍යපාද බිලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් ගෞරවනීය දේශකයන්න් වහන්සේට අපි ආරාධනය කරමු. චිරාගත සම්ප්‍රදායන් කුලව දෙහත් පිරිනමා මේ උතුම් ධර්ම දේශනාව පවත්වන්නේ කියා අපි අරමුණු සාක්ෂාත් කරන ආකාරයට පළුගස්වැව සේනාගිරි ආගම පදිංචිකේ මුතුමෙනිකා වාසිකා මාතාව මිසිලු දනා වෙනුවෙන් ගෞරවනීය දේශකයන්න් වහන්සේට දෙහත් පිරිනමා ආරාධනා කරන මොහොත. ඒ වගේම කැකිරාව මහයලගමෝ දායක පිරිස විනිවනුත් ගෞරවනීය ආරාධනය සිදු වෙනවා දෙහත් පිරිනමා. සදේවතුනි ධර්මාශ්‍රවණයට පෙර අපි තිසරණ සහිත පංචශීලිය සමාදන් වෙමින් මේ සඳහා අපි හැම කෙනෙක්ම සාදුනාදයක් දී නමස්කාරය කියමු. සාදු සාදු සාදු අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි. සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. රාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තයෝ මේ භික්ඛවේ අන්තරා මලා අන්තරා මිත්තා අන්තරා සපත්තා අන්තරා වදකා අන්තරා පච්ඡත්තිකාති තී ධර්මානුශාසනාවේ දායකත්වයෙන් දරනු ලබන අප ඉදිරිපිට සිටින මේ සදහවතුන් ප්‍රමුඛ කොට සිටින ධර්මශ්‍රවණාභිලාෂී සදහවර පින්වත්නි, අපට ජීවිතයක් ලැබී තිබෙනවා. මේ ජීවිතය අපි ජීවත් කරවන්න ඕන. අප දන්නා ආකාරයට නම් මරණයෙන් කෙළවර වෙන මේ ජීවිතය තුල අපි සැපසේ ජීවත් වෙන්නට ඕන. ඒ සැපසේ ජීවත් වීම සඳහා අප දන්නා උපක්‍රමයන් භාවිත කරනු ලබනවා. අධ්‍යාපනය ලබා ගැනීම, රැකියාවක් කිරීම, කොයිතැනවත් කිරීම ආදී දේවල් වලින් ධනෝපායන මාර්ගයන් සකසා ගැනීම, ලෙඩට බෙහෙත් ගැනීම, අනිකුත් මේබඳු ගැටලු විසඳා ගැනීම සඳහා අප දන්නා වූ උපක්‍රමයන් භාවිත කරනු ලබනවා. එතුලින් කිසියම් ආකාරයක ගැටලුවට විසඳුමක් නොලැබෙනවා නොවේ. තිරෝගරු බුදුපියාණන් වහන්සේ කළ ධර්මදේශනාත් මෙන්න මේ ජීවන ගැටලුවලටම අංග සම්පූර්ණ විසඳුමක් ලබා දීම සඳහාම කළ දේශනා. එනිසායි අපි ඇතැම් විට ප්‍රකාශ කරනු ලබන්නේ මේ බුදු සමය මියගිය අයට නොව නූපන් අයට නොව ජීවත් වෙන අයට කියන එක. අර අනිකුත් හැකියාවන් වලින් ඉටු කරගත නොහැකි බලාපොරොත්තු, ළඟා කරගත නොහැකි සැනසීම ළඟා කරගන්නට බුදුපියාණන් වහන්සේ අපට මතු කර දුන්නා වූ මේ ධර්මතාවයේ උපයෝගී කරගන්නේ නම් බොහෝ ජීවිත සුවසේ ජීවත් වෙන්නට, ජීවත් කරවා ගන්නට පුළුවන් වෙනවා. ධර්මයට පිටපැන ජීවත් වෙන්න යන තරමට ජීවිතය දුක්සහගත, කරදර සහගත, පීඩා සහගත ජීවිත බවට පත් වෙනවා. ඒක අපටත් වඩා ඔබට සමාජය සමග ජීවත් වෙන විට අප පිළි නොගන්නා වූ, ආගමානුකූල නොවන, ඇතැම් විට සමහර විට විඤ්ඤාණුකූල නොවන, නීත්‍යානුකූල නොවන කාරණා කටයුතු මත ජීවත් වෙන අය බාහිර වශයෙන් පෙනුනත් කිසියම් ආකාරයක සම්පත් එක රාශි කරගෙන සැනසීමේ ජීවත් වෙන බව, ඔවුන්ගේ හදවත්වල පවතුන්නේ විශාල ගින්නක් බව, ඔවුන් දිවා රාත්‍රී දෙකේ දැවෙමින් ජීවත් වෙන බව සමහර විට ඔබට ඔබ දන්නා අත්දැකීම් මාස්යෙන් මතු කර ගන්නට, මතක් කර ගන්නට පුළුවන් වෙනවා ඇති. මේ ජීවිතේ මෙසේ ගෙන යාමේදී බොහෝ විට අපේ සංස්කෘතිය හැඩගැසී පවතින්නේ, ඒක අඩුපාඩුවක් වරදක් නෙවෙයි, පාරම්පරිකව හැඩගැසනා වූ යම් කිසි සංස්කෘතික ලක්ෂණයක් තිබෙනවා. පරපුරෙන් බෞද්ධයෝ බවට පත් වෙලා අධ්‍යාපනය ලබා රැකියාවන් කරමින් ආමිෂ පූජාවන් පැත්තේ තරමක් දුරට ඉදිලා පසුව බණහන්ට ධර්මශාලාවට යන එක, ධර්මයේ තේරුම් ගන්නට යන පුරුද්ද තමයි මේ සමාජයේ අපට බහුලව දක්නට ලැබෙන්නේ. ඒක පා කියන්න හෝ ඒක වැරදි කියන්න හෝ අපි සූදානම් නැහැ. කවදා හෝ දවසක කෙනෙකුට ධර්මය හමු වෙන්න ඕන තමාගේ සම්මාදිට්ඨිය ලබා ගන්න. නමුත් සිදුහත් කුමරා, අනුරුද්ධ කුමරා වැනි අය මේ ධහම හොයාගෙන යන ගමනේදී ඊට අවතීර්ණ වෙලා තියෙන්නේ නව යෞවනයේ, භද්‍ර යෞවනයේ, අග්‍ර යෞවනයේ කියන මේ වයස් තුනින් එක කාණ්ඩයකදී. උන්වහන්සේලා නම් නව යෞවනයේදී. මේ ධර්ම දේශනා කරන අපද්දන් ජීවිතේ වැඩිවියපත් කෙනෙක් වුණාට අපිත් ඒ සඳහා අවතීර්ණ වුණේ නව යෞවනයේදී. ඒ නව යෞවනයේදී ගොමු වෙලා ඒවා සොයාගෙන යාමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අවුරුදු 20ක් 25ක් කල්යන විට බුදුපියාණන් වහන්සේ කොතරම් මේ මිනිස් සමාජයේ කිහිසානුකම්පිතද, ඔවුන්ගේ දැක්මේ වරද නිසා නේද ඔවුන් මේ දුකටපත් වන්නේ. ඒ දැක්ම ඔවුන්ට නිවරුදු කරගන්න පුළුවන් නම් ජීවිතයේ දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් දහමක් දේශනා කරලා තියෙනවා නේද කියන කාරණය අපට ත්‍රිපිටකය ආශ්‍රයෙන් තේරුම් ගන්න ලැබුණා. ඒ තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් අප යම් කිසි ධර්මානුකූල ප්‍රතිපදාවක් අනුගමනය කරන ගමන් අප කියන දේවල් තේරුම් ගන්නට හැකියායට, පිළිගන්න අයට තමන්ගේ ජීවිතය ධර්මයෙන්ුත් අලංකාර කරගන්නට පුළුවන් මනෝභාව දන්නා නිසා තමයි අප මෙබඳු තැන්වලට පැමිණ බොහෝ දෙනෙකුට සවන් දෙන්න පුළුවන් ආකාරයට ධර්ම දේශනාවන් කරනු ලබන්නේ. අද අපේ ධර්ම දේශනාවට අපි පාදක කරගෙන ලබන්නේ කුද්දක නිකායේ ඉතිඋත්තක පාළිහි මා කියවා බලා තිබූ සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවට පවසනු ලබන්නේ අන්තරා මල සූත්‍රය කියලා. අන්තරා මල කියන වචනේ සිංහල තේරුම ඇතුළත කිලුටු කියන එකයි. එතකොට මේ ඇතුළත කිලුටු කියන වචනේ ඔබට මෙහෙමත් ගලපා ගන්න පුළුවන්. ඔබේ නිවසේ කාමරය තුළ ඇඳලා පැත්තකට දාපු ගොඩක් තියෙනවා නම් ඇඳුම්. එතකොට පිටපැත්තෙන් අපි අතපසු ගාලා සුද්ධ බුද්ධ කරලා තිබුණාට අර ඇතුළත ඇඳුම් වල කිලුටු තියෙනවා. එහෙම බාහිර ඇඳුම් පැළඳුම් වල කිලුටක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. පුද්ගලෙක් වශයෙන් ජීවත් වෙනකොට තමන්ගේ චිත්තසංතානිය තුලත් වැඩෙනා වූ මෙවදු කිලුටු ටිකක් තියෙනවා. මෙන්න මේ කිලුටු වැඩෙන ආකාරය හඳුනා ගැනීම සහ ඒ කිලුටු වලින් මිදෙන ආකාරය තේරුම් ගැනීම මූලික වශයෙන් අවශ්‍යයි. එතකොට වැඩෙන ආකාරය හඳුනා ගන්න පුළුවන් වුණොත් එතන වැඩිම නවත්තලා ඉන්න හැටි කිලුටු ටික ඉවත් කර ගන්න පුළුවන්කමක් තිබෙනවා. නමුත් ඒක තේරුම් ගන්න බැරි වුණොත් කෙනෙකුට ජීවිත අවසානයේ දක්වා මේ ඇතුළත තියෙන කිලුටු යම් යම් කාරණා කීපයක් ඔස්සේ වැඩෙනවා. ඒ වැඩෙන නිසා තමයි මිනිසුන්ට ජීවිතේ දුකක් වන්නේ. එහෙම නැතුව උපතින් මිනිසුන් ජීවිතේ දුකක් කරගත්තේ නැහැ, දුක අරගෙන ආවේ නැහැ. ඒ නිසා අපි අන්තරා මල මොනවාද කියන කාරණය තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගන්නවට තමයි ධර්මස්සවණේ කිරීම කියලා කියන්නේ. එතකොට තමන් දුකටපත්ුනේ මේ තමන්ගේ ඇතුළත තියෙනා වූ මේ කිලුටු ටික නිසායි කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඒ කිලුටු ටික හැකිතාක් දුරට ඉවත් කරගන්න උත්සාහ කළ යුත්තේ ජීවිතෙන් පසුව නොවේ. එහෙම නැත්නම් පැවිද්ද නම් වූ තැනකට හිර වෙලත් නොවේ. එහෙම පැවිද්ද නම් වූ තැනකට පත් වුණාට කමක් නැහැ, කෙනෙකුට හැකියාව තිබෙනවා නම්. බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීමේ බහුජන හිතාය බහුජන සුඛාය කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදකින් තොරව මේ අන්තරා මල නිසා දුකටපත් වෙන බව සහ ඒ අන්තරා මල නැත්නම් ඇතුළත තියෙන ආ වූ කිලුටු වලින් මිදෙන්න පුළුවන් නම් දුක් නැති ජීවිතයක් ගත කරන්න පුළුවන් බව බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සියලු දෙනාට සාධාරණීය ධර්මතාවයක්. තිලෝක බුදු පියාණන් වහන්සේ මේ පිළිබඳ භික්ෂුන් වහන්සේ අමතා කළ පදන්වල පවතිනවා මෙන්න මෙහෙම කාරණා ටිකක්. මොනවද මේ අන්තරා මල කියලා කියන්නේ කියන එක අපි තේරුම් ගන්න වෙනවා. මල කියන කොටස සාමාන්‍යයෙන් අපට ශරීරයෙන් බැහැර වෙන කොටසක් මල කියලා කියනවා. සාමාන්‍යයෙන් කිලුටු කියන කොටසක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් මල කර කියලා කතා කරනවා සමහර යකඩ සම්බන්ධයෙන් දක්වලා. මේක තේරුම් ගන්න හොඳම උදාහරණය තමයි මට පෙන්නේ ওই මලකඩ කියන වචනේ පාවිච්චි කරපුවාම. ඔබ සමහර විට වෙළඳපොළෙන් ඔබේ නිවසේ වැඩ සඳහා යකඩ ගෙනත් ඇති. මේ යකඩ ගෙනත් දෙවෙන්නේ නැතුව තියෙන තාක්කල් බොහොම හොඳට තියෙනවා. නමුත් තෙවුනොත් එහෙම මොකද වෙන්නේ? ඉන්පසු මලකඩ පන්න පටන් ගන්නවා. හොඳයි, ඔබ වැඩක් ගන්න නැතුව මේ යකඩ කම්බිය පියාණ හිටියොත් එහෙම මොකද වෙන්නේ? අන්තිමට යකඩේ මලකඩ විසින් කා දමනවා. මලකඩ විසින් සම්පූර්ණ යකඩේම විනාශ කරනවා ආය යකඩයක් ඉතුරු වෙන්නේ නැතනට. අන්න ඒ වගේ ඔබේ ජීවිතයේ සැප කා දමනවා මේ තුලත ඇතුළත් වෙන මලකඩ කියන කොටස. මේ මලකඩ කියන්නේ මොනවද කියලා මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. අන්නේ යකඩය මලකඩ විසින් කා දමන්නාසේ බුදු පියාණන් වහන්සේ වදාරන්නේ මිනිසුන්ගේ ජීවිතයත් මේ අන්තරා මල විසින් කා දමන බව නැත්තම් සැනසීම විනාශ කරන බව. ඒ නිසා අන්තරා මල කියන්නේ බලපහම ඇතුළත තියෙනා වූ කිලුටු ගොඩක් නැත්තම් ඇතුළත තියෙනා වූ පාරිශුද්ධත්වය විනාශර කර දමන්නා වූ දෙයක් වශයෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඊළඟට තවත් එකක් තියෙනවා අන්තරා අමිත්තා කියලා. අමිත්තා කියන වචනේ ඔබට තේරුම් ගන්න පුළුවන්. අමිත්තා කියන එකේ තේරුම මිත්‍ර නොවන කියන එකනේ. දැන් සාමාන්‍යයෙන් සැබෑ මිත්‍රත්වේ නම් මොකද වෙන්නේ? උදව් උපකාර කරනවා. කරදරයෙන් නිදහස් කර ගන්න ලබනවා. කිසි විටකත් මිත්‍රත්වයේ හානියටපත් වෙනවා දකින්නට කැමති නැහැ. නමුත් අමිත්තා කියන එකේ තේරුම එහෙමනම් අයහපතක් සලසන. හානිය විනාශයට කැමති. අන්න ඒ වගේ මේ තයෝ කියලා මෙතන පෙන්වන්නේ තුනක් කියන එක මේ ඒ තුනේ තමයි මේ අන්තරා මලා අන්තරා අමිත්තා කියන වචනවල අර්ථ සඳහන් වෙන්නේ. එතකොට එහෙමනම් ඒ ඇතුළත තියෙනා වූ මේ තුන් දෙනා කවුද කියන එක අපි ඉදිරියට හොයාගන්නවා. ම එක්තරා විදිහකට මලකඩක් මලක් එක්තරා විදිහක අමිත්‍රේ මිත්‍ර නොවන හිතකර නොවන යහපතක් නොසලසන කෙනෙක් කියන එක තමයි අමිත්තා කියලා පෙන්වලා තියෙන්නේ. ඒ වගේම අන්තරා සපත්තා කියලා වචනයක් තියෙනවා. සපත්තා කියන කෙනෙක් පෙන්වන්නේ මෙතන සතුරුයි කියන එක. දැන් සාමාන්‍යයෙන් අපිට හතුරෙක් ඉන්නවා නම් ඒ හතුර හැම විටම අපිව දිනු කරන්න අපට යහපත සලසන්න නොවේනි කල්පනා කරන්නේ. අපට අයහපතක් සලසන්න අපව විනාශ කරන්න. අන්න ඒ වගේ මේ පසුව සඳහන් කරන මේ චරිත ලක්ෂණ තුන සපත්තා අපේ ජීවිතේට හතුරු. ඒ නිසා තමයි මේ හතුරන්ගෙන් අපි ඉවත් වෙන්න ඕන කමක් තියෙන්නේ. ඒ වගේම තව වචනයක් තියෙනවා අන්තරා වදකා කියලා. වදකා කියන වචනේ ඔබට තේරුම් ගන්න පුළුවන් නේ. සිංහල රජ කාලේ රජවරුන්ට හිටියා නිලධාරී වදකයා කියලා. ඔහුට රජතුමා වෙන නියෝගය අනුවගත් කල ඒ පුද්ගලයා හරිද වැරදිද ස්ත්‍රීද පුරුෂද අහිංසකද නැද්ද මොකක්වත් වැදගත් කමක් නැහැ. ඔහුට තියෙන්නේ ළංගෙදී ළඟට ගෙන ගොස් හිස කසා මරා දමන්න. වදකයා එනවා වද කරනවා කියන එකේ අර්ථයෙන් බෑ. එතන මරා දමනවා. ඒ වගේ අපේ ජීවිතේටත් වදකෙක් තමයි මේ තුන් දෙනා. අපි හෙන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන මේ තුන් දෙනා යම් කෙනෙකුගේ ජීවිතේ වැඩෙනවා නම් මලකඩක් යකඩ කා දමන්න ආසේ නැත්තම් තමන්ගේ ජීවිතේට වදයක් පමුණවනවා කියන එක තමයි උන්වහන්සේගේ පැහැදිලි කිරීම. ඊළඟට අනිත් වශයෙන් පෙනෙනවා අන්තරා පච්චත්තිකා කියන වචනයක්. මේ පච්චත්තිකා කියන වචනේ තේරුම් ගන්න ඕන. සාමාන්‍යයෙන් ඔබට අත්දකින් තියෙන්න පුළුවන්. ඔය සමහර අය අපට කරදරයක් කරන්න හතුරුකමක් කරන්න ඈත ඉඳලා බැරි බව දැනගත්තම හිතවත් වෙනවා. හිතවත් වෙනවා උඩින් ඇතුළතින් හානියක් කරනවා. එතකොට මේකට කියන්නේ පස මිතුරු කියන එක. ඒ කියන්නේ මිතුරු ස්වභාවයක් ගත්තට ඇතුළතින් කරන්නේ හතුරුකම විනාශය. සාමාන්‍යයෙන් අන්න ඒ වගේ යහපත් වශයෙන් අපිට පිටතින් මේ චරිත ලක්ෂණ පෙනුනාට අපි ළඟ තියෙන ඇතුළතින් අපට සංසාරික ගමන් මගෙහි අප දුකට හෙළන ඇතැම් විට අප අපායට පවා හෙළන පස මිතුරෙක් බවට පත් වෙනවා. එතකොට මේ චරිත ලක්ෂණ ටික මලකඩ බවට පත් වෙන, අමිත්‍රව බවට පත් වෙන, සතුරු බවට පත් වෙන, වදකව බවට පත් වෙන සහ පස්සමිත්‍රව බවට පත් වෙන මේ චරිත ලක්ෂණ ටික අපි හැමෝම අඳුනගන්න ඕන අප වෙනුවෙන් අපතුලින්. අපලංග මේ චරිත ලක්ෂණ තියෙන්න ඕන. මොනවද කියලායි කියනවා ඊළඟ කොටසේ. ලෝභෝ භික්ඛවේ අන්තරා මලා, අන්තරා අමිත්තා, අන්තරා ස්පච්ඡත්තිකා, අන්තරා වදකා, අන්තරා අමිත්තාති. දෝසෝ භික්ඛවේ අන්තරා මලා, අන්තරා අමිත්තා, අන්තරා සපත්තා, අන්තරා වදකා, අන්තරා පච්චත්තිකාති. මෝහෝ භික්ඛවේ අන්තරා මලා, අන්තරා අමිත්තා, අන්තරා සපත්තා, අන්තරා වදකා, අන්තරා පච්චත්තිකාහෝ. අන්න දැන් තේරුණා. ජීවත් වෙන්නට දරන ප්‍රයත්නයන්හිදී ලෝභය සහ ද්වේෂය සහ මෝහය කියනා වූ මේ චරිත ලක්ෂණ තුන අපි තුල වැඩෙනවා. එකට ලෝභ දේශ මොහ කියලා කියනවා, අකුසල් මුල් කියලා කියනවා. ඔබේ දැනගැනීම සඳහා මම මේක තවත් ක්‍රමයකට වර්ගීකරණයකට ලක් කරන්න කැමතියි. මේ තුන මෙහෙම නම් කළාට තුනම එකවර උපදින්නේ නැහැ. මේක හතරක් වශයෙන් උපදින්නේ. කොහොමද? ලෝභය සහ මෝහය. අනිත් එක ද්වේෂය සහ මෝහය. ලෝභය සමග ද්වේෂය නැහැ. නමුත් ලෝභය සමග මෝහයත් ඉන්න පුළුවන්. දෝෂ සමග ලෝභය නැහැ. දෝෂය සමග මෝහයත් ඉන්න පුළුවන්. එනිසා අපි මේකට කියන්නේ ලෝභ මෝහ සහ ද්වේෂ මෝහ කියන එක. මේ ලෝභ මෝහ ද්වේෂ මෝහ සම්බන්ධයෙන් අපේ සවන් දෙන අසන පින්නතුන්ට කිසියම් අදහසක් හැඟීමක් තියෙන්න පුළුවනි. නමුත් මේ හැඟීම් ඔබට තේරෙන ආකාරයෙන් ඇති කරගත්ත දේවල් අරුණාම ත්‍රිපිටකයේ සඳහන් ගැඹුරු අර්ථයෙන් තේරුම් ගත්ත දේවල් නොවන බව මට හුඟක් පැහැදිලි වෙලා තිබෙනවා. එනිසා ඔබ හිතන්න පුළුවන් ලෝභය කියලා කියන්නේ කාට හරි මොනවා හරි දෙන්න තියෙන අකමැත්ත. එහෙම නැත්නම් දෙමක් කඩමක් පූජා කරන දින අකමැත්ත ආදි වශයෙන් මෙහෙම බාහිර වශයෙන් හිතන්නට පුළුවන්. ඒකෙත් එවඳු ලක්ෂණයක් තියෙනවා. නමුත් මෙතන මේ ලෝභ, ද්වේෂ, මෝහ තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ එහෙම නෙවෙයි. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට දිනපතා කරන වැඩක් තමයි පස්තරෙන් අරමුණු ගන්න එක. ඇසට රූප, කනට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස ආදී වශයෙන් මෙහෙම අපි ওই ජීවත් වෙනවායි කියලා කියන්නේ, රැකියාව කරනවායි කියලා කියන්නේ, සැප විඳිනවායි කියලා කියන්නේ ওই පස් දොරින් සමනෝද්වාරයෙන් අරමුණු ගන්න එක. එතකොට මේ අරමුණු ගැනීමේදී අරමුණෙන් අරමුණට ඇති වෙන සිද්ධියක් තමයි මේ ලෝභ කියලා කියන්නේ. ඒ වගේම ද්වේෂ කියලා කියන්නේත් එහෙම එකක්. අන්න ඒ නිසා ඒ අරමුණක ලෝභය තේරුම් ගන්න ඕන. දැන් අපි කියමුකෝ ඇසට රූපේ නම් ඒ රූපේ කෙරෙහි ඇලීම. එතකොට රූපේ කෙරෙහි ඇලුනහම එතන අන්න රූපකාම. ශබ්දේ කෙරෙහි ඇලීම. එතකොට ශබ්දකාම. එතකොට ඒ ඇලුනහම එතන තියෙන එකට තමයි මෝහ කියලා කියන්නේ. ඔය මෝහ කියන එකේ තේරුම මෝඩකම කියන අර්ථය සමහර ආසන්න වශයෙන් හරි මෝහ කියන එකේ තේරුම ඇසහා කියලා ගන්න එපා සමහර විට. ඇතැම් වැඩිහිටියන් කරන ප්‍රකාශ තුළ අපිට එහෙම දැනලා තියෙනවා මේ මෝහ කියලා කියන්නේ කිසියම් වෙනත් හැඟීමක් කියන එක. මෝහ කියන එකේ ගැඹුරු අර්ථය මම වෙමි යන මුලාව කියන එක තේරුම් ගන්න. අන්න ඒකට ලෝභය කෙනෙකුගේ හිතට ආවම ලෝභය මම වෙනවා. එතකොට තමයි ලෝභ මෝහ කියලා කියන්නේ. එතකොට ඇලීම සහ මුලාව. ඊළඟට දේශයේ හිතට ආපුවම ඊට අමතරව කියන්නේ ඊට පරිබාහිරව ලෝභයට විරුද්ධව නැත්තම් තමන්ගේ කැමැති කටයුතු ඉද නොවන විට එතකොට ගැටීම හට ගන්නවා. ගැටීමට කියනවා දේශය කියලා. එතකොට ගැටීමේදී ගැටීම මම වෙනවා. එතකොට එතන දේශ මෝහ. මෙන්න මේ විදිහට රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශකාම කියන මේ කාම අරමුණු ගැනීමේදී ප්‍රිය කරන දේවල් සමග අපි ඇලෙනවා, අප්‍රිය කරන දේවල් සමග ගැටෙනවා. ඇලීමේදී මුලාව හට ගන්නවා, ගැටීමේදී මුලාව හට ගන්නවා. දිනක් මා හදිසිය වගේ ධර්මදේශනාවක් සඳහා වැඩම කරලා හිටියා යම් සෙනසුනක. මට හිතවත් අපෙන් ධර්මය අසා පැවිදිච්ච හිමිනමක් තමයි ආරාධනය කළේ. ධර්මදේශනා වාරයේ ලැබෙනතුරු මමගේ කුටියේ විවේකව වැඩ සිටිද්දී උන්වහන්සේ මට බුදු ගුණ වන්දනාව කියනවා ඇහුණා. ඒ පැමිණි පිරිස ධර්මශ්‍රවණයට පෙර පන්සිල් පිහිටුවා වන්දනාමාන කිරීම. ඒ වන්දනාමාන කිරීමේදී ඉද්දපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියනවා වෙනුවට ඒ ටික කියලා සිංහලෙන් පාඩයක් කියන හිටියා. මම මේක මතක් කරන්නේ ඒක අහලා මට කුසියම් ආකාරික සතුටක් දැනුන නිසා සහ ඔබට මේක වටිනා නිසා. උන්වහන්සේ මෙහෙමයි බදාලේ. මාගේ බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක නොයළුණසේක, නොගැටුණසේක, මුලා නොවුණසේක. මාගේ බුදුරජාණන් වහන්සේ කනෙන් ශබ්ද අසා නොයළුණසේක, නොගැටුණසේක, මුලා නොවුණසේක. අන්න බුදුරජාණන් වහන්සේගේ චරිතය ආදර්ශය. පුහුදුන් කියන සීමාව තුළ නම් මේ ධර්ම ශ්‍රවණය කරන හෝ අනිත්‍යය ඉන්නේ ඕකේ අනිත් පැත්ත. අපි ඇසෙන් රූප බලා ඇලෙනසේක, ගැටෙනසේක, සේක කියනවත් වටින්නේ නැහැ. එතෙන්ද ඇලෙයි, ගැටෙයි, මුලාවි. කණෙන් ශබ්දාසා ඒවායේ ඇලෙයි, ගැටෙයි, මුලාවි. අන්න ඒ විදිහට නොඇලී නොගැටි ජීවත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. නමුත් ඒක තේරුම් ගන්න තරම් ශක්තියක් අවබෝධයක් නොතිබුණ අපට ඒ ඇලීම සහ ගැටීම මුලාවට පත් වෙන්න සිදු වුණා. මම මේ සම්බන්ධයෙන් අර ඔබතුමන්තුමියලා අපි සමග කරපු කතාවලදී කියපු උදාහරණය වගේ කුඩා කාලේ දැකපු උදාහරණයක් මට මතක් වෙනවා. ඔය අපේ අම්මලා ඒ කාලේ අපිට කෑම හදලා දෙන්න ගත්තාම බත් වගේම කොසුත් ආහාරයට ලබා දෙනවා. අපි දැකලා තියෙනවා අම්මලා කොස් කඩලා කොස් කපන හැටි. එතකොට අතේ කිරි ගෑවෙන්නෙත් නැහැ, මන්නේ කිරි ගෑවෙන්නෙත් නැහැ, කොහොවත් කිරි ගෑවෙන්නේ නැහැ. නමුත් කොස්වල හරියට පේනවා කොහොල්ලයක් කියන කහට. දන්නේ නැති කෙනෙක්, නාගරික පරිසරයක කෙනෙක්, නැව නැත්තම් කොස්වල තියෙන කොහොල්ලා ගැන නොදන්න කෙනෙක් එහෙම කොස් කරලා කපන්න ගියොත් හරි වරක කන්න ගියොත් හරි මොකද වෙන්නේ? අත පුරායි, කට පුරායි, දිව පුරායි හැමතැනම කොහොල්ල ඇඟෙත් එක්ක ගෑවෙනවා. හේතුව කොහොල්ලේ ඇලෙන බව දන්නේ නැහැ, ඇලෙන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන් බව දන්නේ නැහැ. නමුත් අපේ අම්මලා ඔකට වතුර ටිකක් ගාගත්තාම ඒ කොහොල්ලෑමයි පාවිච්චි කරන්නේ ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව. අන්න ඒ වගේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස ආදී අරමුණු ඇලෙන්නේ, ගැටෙන්නේ, හොලා වෙන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒකට පෘථග්ජනයා කියන කෙනා අර කොහොල්ලෑ ඇලෙන බව දන්නේ නැති අය වගේ. අපේ අම්මලා වගේ අය නැත්නම් ඒ ඇලෙන්නේ නැතුව කොස් කපන අය පෘථග්ජනය වගේ නෙමෙයි. එතකොට ඒක ඇලෙන්නේ නැතුව පාවිච්චි කරන්න දන්නේ නැහැ. අන්න එහෙම මේ ජීවිතයේ ජීවත් වීමේදී අනවශ්‍ය ආකාරයකට ඇලීම් ගැටීම් ඇති කරගෙන ඒ නිසා දුකටපත් නොවි ඒ කියන අරමුණුම ඇලෙන ගැටෙන නැති ආකාරයකින් පරිහරණය කරන්න පුළුවන් ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව තුළ පවතින්නේ. හරියටම ඇලෙන කොහොල්ලෑවලට වතුර දාලා වතුර අතේ ගාගෙන ඇලෙන්නේ නැතුව පාවිච්චි කරනවා වගේ. මෙන්න මේක කොහොමද කරන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. දැන් බලන්න සවන් දෙන අප ඉදිරියේ පිටසෙන්න පින්නතුන් සහ අනිකුත් හැම දිනාටම වගකීම් තියෙනවා. අම්මෙක් නම් දරුවන් කෙරෙහි, තාත්තෙක් නම් දරුවන් කෙරෙහි, සැමියෙක් නම් බිරිඳ කෙරෙහි, පුතෙක් නම් අම්මලා තාත්තලා කෙරෙහි. එහෙම නැත්නම් යම්කිසි වගකීමක් සහිත වෘත්තියක් කරනවා නම් ඒ සමාජ මෙහෙවරෙහි. මෙසේ අපි හැම දිනාම අපට පැවරුන යහපත් සමාජ මෙහෙවරක නම් ඉන්නේ, ඒ මෙහෙවරෙන් ඉවත් වෙන්න අපට බෑ. ඒ මෙහෙවර තුලම තමයි ඇලීම් ගැටීම් මුලාව හටගන්නේ සහ ඒ මෙහෙවර තුලම තමයි ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් නිදහස් වෙන්නත් අවශ්‍ය වෙන්නේ. එනිසා මේ කාරණාව තේරුම් ගන්න ඕන මෙන්න මෙහෙමයි. කුඩා දරුවෙකුගේ ජීවිතයක් ගත්තාම මේ ලෝභ මෝහ දේශ මෝහ කියන කාරණා බරපතලව අපට පෙනෙන්නේ නැහැ. නැතුව නොවේ අම්මා ආකාරයක පවතිනවා. නමුත් ඔවුන්ට ওই මරණය පිළිබඳ බියක්, නිවන් අවබෝධ කර ගැනීම ඕනකම, දිව්‍ය ලෝකයන්ට ඕනකම, ওই ඉඩකඩම් පිළිබඳ අයිති ඇති කර ගන්න ඕනකම, අනිත් අය පරාජය කරන්න ඕන කමක් නෑ, මොකක්වත් නෑ. සැහැල්ලු මලක් වගේ, නැත්තම් හුලඟ යන පුළුන් රොඩක් වගේ බොහොම සැහැල්ලුව ජීවත් වෙනවා. අන්න එහෙම ජීවත් වෙන්න හේතුව ඇතැම්ම කතා කරන්නේ උන් ලදරු නිසා සහ නොදන්නා නිසා කියන එක. මම නම් දකින්නේ ලදරු නිසා හරි නොදන්නා නිසා හරි නෙවෙයි, ඔවුන් තාම ලෝකයේ සමග ඇලි නැහැ, ගැටි නැහැ, මුලාවී නැහැ. අන්න මේ ජීවත් වෙන්න යාමේදී අපට සිදු වෙන කාරණේ තමයි මෙසෙමයි, ටිකෙන් ටික ටිකෙන් ටික මේ අරමුණු කෙරෙහි අරමුණෙන් අරමුණට ඇලෙන එක සහ මුලාවෙන එක, ගැටෙන එක සහ මුලාවෙන එක. මේක අන්ත දෙකක් වශයෙන් තේරුම් ගන්න ඕන. පළවෙනි කොටස කැමැතිනම් ඇලීම. එහෙනම් ඒ ඇලීමේදීත් මුලාව. අකමැතිනම් ගැටීම, ඒ ගැටීමේදීත් මුලාව. මේ පිළිබඳව ලස්සන ගාථා කීපයක් තියෙනවා. ඒ ගාථා කීපයක් අපි කතා කරගෙන කෙරෙන්න ඕන කාරණේ තේරුම් ගනිමු. මෙන්න මෙහෙම කියන්නේ, අනත්ත ජනනෝ ලෝභෝ, ලෝභං ලෝභෝ චිත්ත පකෝපනෝ පකෝපනෝ. අනර්ථයක් ජනනය කරනු ලබනවා. අනර්ථය, අර්ථය කියන වචනේ යහපත, අනර්ථය කියන්නේ අයහපත. එතකොට ලෝභයේ යම් කෙනෙකුගේ හිතේ අරමුණට ආවෙලාවට නැත්නම් ඒන් ජනනය කරනු ලබන්නේ යහපතක් නෙමේ අනර්ථයක්. ඒ ලෝභය විසින් මොකද කරනු ලබන්නේ? ලෝභං චිත්ත ප්‍රකෝපනෝ. සිත මිනිසත් බව ඉක්මවා ගින්. මිනිසා ශරීරයෙන් මිනිසෙක් වුණාට තිරසනෙක් බවට පත් කරන, ඇස් රතු වෙන, වෙව්ලා යන, රටක් විනාශ කරන්න පුළුවන් යක්ෂයෙකුගේ ස්වරූපය ගන්නා, ඔබ දැකලයි සමහර විට බඳු දේශයෙන් අන්ධ වූ පුද්ගලයින්ගේ චරිත ලක්ෂණ, උන්ට අම්මා, තාත්තා, පරිසරය, දූ දරුවන් මොකක්වත් තේන්නේ නැහැ. කියමනටත් අපි එහෙම අහලා තියෙනවා, ඉන්නවා මැරෙනවා පෙනුන්නේ නැහැ කියලා. අන්න ඒක තමයි මේ බුදුන් වහන්සේ වදාරන්නේ. ලෝභය තමා බවට පත් වූ විට, එහෙම නැත්නම් ඇල්ම තමා බවට පත් වූ විට අන්දන්ත මං තදා හෝති. ඒකෙන් පෙන්වන්නේ එහෙම දෙයක්, බය බයං අන්තරෝ ජාතං චන්තංජන් චන්දනෝ නාව බුද්ධති කියලා පෙන්වනවා. මේ ලෝභය කියන එක සිතට ආපුවම ඇතුළත බයක් ඇති කරනු ලබනවා. අන්තරෝ ජාතං බයං කියන එකේ තේරුම ඇතුළතින් බිය ඇති කරනු ලබනවා. නමුත් අර ඒක තේරුම් ගත්තේ නැති පුද්ගලයාට මේක තේරෙන්නේ නැහැ. නාව බුද්ධති කියන්නේ ඒකයි, ජනතාවේ එක දන්නේ නැහැ. ඔන්න පළවෙනි කාරණේ පිළිබඳව කතා කරනවා. දෙවි ඒකේ දෙවෙනි එකෙත්ම තියෙනවා, ලුද්දෝ අත්තං න ජානාති, ලුද්දෝ අත්තං න පස්සති කියන එක. ධම්මං න පස්සති. ලුද්දෝ කියන්නේ අර ඇලීමටමයි ආයෙත් මතක තියාගන්න. ලෝභයේදී ඇල්මේදී යහපත දකින්නේ නැහැ, දන්නේ නැහැ. ඒ වගේම ධර්මයක් දකින්නේ නැහැ ලෝභයේදී. ඒ නිසා පෙන්නනවා අන්දන්තමං තදා හෝති යං ලෝභං සහතේ නරං කියලා. ඒකෙන් කියන්නේ යම් කිසි පුද්ගලයෙක් ලෝභයෙන් මැඩුන විට, ලෝභයට යටත් වූ විට අන්දන්තමං තදා හෝති, ඔහු අන්ධෙක් බවට පත් වෙනවා. දැන් අපිට මේ මොහොතේ තිබෙන ආලෝකය නිසා මේ සියලු දේවල් පේනවා. අඳුර වීදියොත් මොකද වෙන්නේ? මේ කිසිවක් තිබුණාට අපිට පේන්නේ නැතුව යනවා. අන්න ඒ වගේ යුතුය යුතුකම්, සාධාරණකම්, සදාචාරකම් මොකක්වත් මේ ලෝභයේ රජකරන්න වූ සිතට පෙනෙන්නේ නැතුව ඔහු දවල් අන්ධෙක් වෙනවා, රාත්‍රී අන්ධෙක් නෙමෙයි. ඔහුට මේ යහපත නොපෙනී යනවා. අන්න ඒක තමයි මමත්වෙන් මත් වෙනවායි කියලා පැහැදිලි කරලා තියෙන්නේ. ඒ වගේම අපි දැන් කතා කළේ ලෝභය පිළිබඳව. මේකේ පහාණය පිළිබඳව කතා කරන්න තව ටිකක් එහාට යමු. අනිත් වචන දෙකක් අරගෙන කතා කරලා. අනත්ත ජනනෝ දෝසෝ, නැත්තම් ලුද්දෝ කියලා කතා කරනවා. අනත්ත ජනනෝ දෝසෝ, දෝසෝ චිත්තකෝපනෝ. අර වගේම ද්වේෂ, දෝෂ කියන්නේ තෝසේ, නැත්තම් දෝෂය කියන්නේ දොස කියන එක නෙමෙයි, ද්වේෂය. ද්වේෂය කියන එකේ තේරුම ඔබ දන්නවා, තරහව කියන එක. තරහව ආපුවාම දැන් ඔබම ඔබ ඇසුරු කරන අය ගැන කියන කතා කරනවා ඇති, හොඳට ඉන්නකොට හරි හොඳයි. තරහ ආපුවම නම් යකෙක් වගේ, තිරිසනෙක් වගේ හැම කියලා කියනවා මට ඇහිලා තිබෙනවා. එතකොට මේ ශරීරය නෙමෙයි තිරිසනෙක් උනේ. මේ ශරීරය තිරිසනෙක් බවට පත් කළේ ඒ මොහොතේ ඒ සිතට ජනනය වුණා වූ ද්වේෂය. ද්වේෂය තමයි අපි කියන්නේ ගැටීම කියලා. ලෝභයට කියන්නේ ඇලීම, ද්වේෂයට කියන්නේ ගැටීම කියන එක. දැන් අනත්ත ජනනෝ දෝසෝ, දෝසං චිත්ත ප්‍රකෝපනෝ. අර වගේම ද්වේෂය විසින් සිත ප්‍රකෝපයට පත් කරනු ලබනවා. බයං අන්තරතෝ ජාතං තං ජනෝ නාවුජ්ජති. අර අර්ථයමයි ආයෙත් කියන්නේ, යම්කිසි පුද්ගලයෙකුගේ ඇතුළත මේ ද්වේෂය නිසා බයක් ජනිත වෙන බව ඔහුට වැටහෙන්නේ නැහැ. එතකොට ඔහු මේ බියටපත් වෙලයි මේ කාරණා කරන්නේ. නමුත් ඒක තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට අනිත් කාරණාව තමයි දුක්ඛ, දුක්ඛවත් සම්පදාඥාති. ඒ කියන්නේ මෝහය කියන එක. ලෝභ, ඇලීම, දෝෂ ගැටීම, ඊළඟට එක ඒ දෙකෙම තියෙන මුලාව මෝහය කියන එක. දුක්ඛෝ අත්තං නජානාති දුක්ඛෝ ධම්මං නපස්සති. ඒ වගේ මේ මෝහයටපත් වුනහම අර්ථය යහපත පේන්නේ නැහැ, ධමයක් පේන්නේ නැහැ. අන්දන්තමං තදා හෝති, අන්දන්තමං තදා හෝති, යං ලෝභං සහතේ නරං, යං දෝසං සහතේ නරං, යං මෝහං සහතේ නරං. ඒ මෝහෙන් තම මුලාවටපත් වූ විට ඔහුට ඔහු අන්ධෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔහුට යමක් පෙනෙන්නේ නැහැ. දැන් මෙන්න මේකයි තේරුම් ගන්න ඕනාව. මේ වර්තමාන සමාජයේ දෙදෙනෙක් අතර හෝ විවාහක දෙදෙනෙක් අතර හෝ පවුල් දෙකක් අතර හෝ ගම් දෙකක් අතර හෝ නැත්නම් දේශපාලන පක්ෂ දෙකක් අතර හෝ නැත්නම් දරු පිරිසක් අතර හෝ කොතනක හෝ යම්කිසි අපට දකින්න ලැබෙනවා නම් ගැටුම. ඒ ගැටුම පිටස අනිවාර්යයෙන්ම තියෙන්නේ මොකක්ද? ගැටීම සහ මුලාව. ඇලීම සහ මුලාව. ඇලීම කියන්නේ එතන තමන් යම්කිසි පැත්තකට කැමැත්තක් තියෙනවා. මෙහෙම සිදු වෙනවට කැමතියි කියන අදහසක් තියෙනවා. එහෙම සිදු නොවන විට ගැටීම මතුවෙනවා. මේකම තමයි කාමරාග ව්‍යාපාද කියන එකේ මූල තත්ත්වය. මම ඕකටත් හොඳ උදාහරණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබ පාවිච්චි කරන ගිනි පෙට්ටිය කියන එක ඔය කොතන හරි තියලා තියෙන්නේ. කිසිම සද්දයක් නැහැ. ගින්දර තියෙන බවක් දන්නෙත් නැහැ. නමුත් මේ ගිනි කූර පෙට්ටිය ඇතුල් වන ගමන් නැති ගිනි මතුවෙනවා. ඒ කියන්නේ ගිනි ගැනීමේ හැකියාව ඒක තුළ ಗබඩා කරලා තියෙනවා ගැටෙන්න ඕන ගිනි ගන්නට. අන්න ඒ වගේ මේ අපේ හදවත් දුකින් ගිනි ගැනීමේ හැකියාව අපි මේ මමත්වය තුළ කටයුතු කිරීම තුළ ಗබඩා කරගන්නවා. ಗබඩා කරගෙන ඉන්නවා ගිනි කූර පෙට්ටිය හැප්පෙනවා වගේ පස් දොරට අරවණු ගන්න යාමේදී. අපි එදිනදා කටයුතු කරන්න යාමේදී අප කැමති විදිහට සිදු නොවන විට ගැටීම හට ගන්නවා. බැලුව බැලමට මට නම් තේින්නේ මේ සමාජය දුකටපත් කරලා තියෙන්නේ මෙන්න මේ ලෝභ දේශ මොහ මූලයන්මයි. ලෝභ දේශ මොහ මූලයන් මම වාට කතරන කටයුතු කරන සමාජය තමයි ගැටුම් වැඩි, අවුල් වැඩි, වියවුල් වැඩි, එම නිසාම දුක වැඩි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒ ලෝභයම, ඒ ද්වේෂයම, මෝහයම ශේ කරගන්න. එතකොට එතනමයි ගැටුම නැති උටන. මේක තේරුම් ගන්න වෙනවා. දැන් ඔය අපේ සමහර අම්මලා නැත්තම් සමහර අදහස් ඉදිරිපත් කරන අය මේ නිවීම කියන වචනේ පිළිබඳ අර්ථය හිතන් ඉන්නවා බැරදී ආකාරයකට. ඔවුන් කල්පනා කරන්නේ ජීවිතයේ දුකයි. ඒ හින්දා නිවන කියලා එකක් තියෙනවා. මරණින් එහා පැත්තේ ඒකට ගියාපම යාය නැවත උපදින්නේ නැත්තම් දුකක් නැහැ කියන එක. මේ තේරුම් ගැනීම වැරදි කවුරු වුණත් මම එහෙම කෙනෙකුට ඉලක්ක කරන්නේ නැහැ. ඕන කෙනෙක් තේරුම් ගන්න. එහෙම මේ ජීවිතෙන් එහා පැත්තේ තියෙන දෙයක් නෙමෙයි මේ කතා කරන්නේ. යම් තැනකද ගැටීම තියෙන්නේ, යම් තැනකද ඇලීම තියෙන්නේ, යම් තැනකද මුලාව තියෙන්නේ. ඒ තැනදිමයි ඒ ඇලීම ගැටීම මුලාව දුරු වෙන්න ඕන. දැන් ඕකට හොඳ වචනයක් තියෙනවා තවත් සූත්‍ර දේශනාවක මෙන්න මෙහෙම. ලෝභක්ඛය නිබ්බානං, දෝසක්ඛය නිබ්බානං, මෝහක්ඛය නිබ්බානං. ඒ කියන්නේ ලෝභයේ ශේවීමයි නිවීම කියන්නේ, ද්වේෂයේ ශේවීමයි නිවීම කියලා කියන්නේ, මෝහයේ ශේවීමයි නිවීම කියලා කියන්නේ. දැන් පෘථග්ජන කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න. පෘථග්ජන කියන්නේ ගිහියෝ පැවිදි ස්ත්‍රී හෝ පුරුෂ සිල්වත් හෝ නැති වෙන්න පුළුවන්. පව් කරන හෝ පින් කරන වෙන්න පුළුවන්. පව්පත්ති වැඩියෙන් කරනවා නම් පෘථග්ජන කියන කේ තේරුම නිරන්තරයෙන් මේ ලෝභ දේශ මොහ මූලයන් වැඩි දියුණු කරන කියන එක. පින්වන්ත නම් සමහරට එතරම් නැහැ. නමුත් ඒත් ලෝභ දේශ මොහ මූලයන් වැඩෙනවා. ඔය පෘථග්ජන කියන කේ තේරුම මේ ලෝභයෙන් දේශයෙන් මොහයෙන් වැඩෙන මාවතේ ගමන් කරනවායි කියන එක. ඒ නිසා අපි ඒකට කියන්නේ අනුසෝතගාමී කියන එක. මෙන්න මේ සමාජයේ ඉපදිලා අපට යම් යම් වගකීම් වලට කරගසන්ත යාම තුළ ඒ වගකීම් ප්‍රයත්න කරන්ත යාමේදී එතෙන්ට ධර්මයේ සරණ කරගන්න බැරිවීමේ වරද නිසා අපම අන් අය නිසා සමාජය නිසා මේ ලෝභෙන් ද්වේෂෙන් මොහෙන් වැඩි වී අපි ජීවිතේ දුකටපත් කරගන්නවා. දැන් ඔය එක ගාථාවක පෙන්නනවා න අත්ත හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡය න ධනං නරච්ඡං කියලා. තමා නිසා හෝ අනුන් නිසා හෝ වැරදි ආකාරයෙන් ධනයක් හෝ රටක් හෝ ප්‍රාර්ථනා කරන්නේ කියලා පෙන්නනවා. අන්න වැරදි ආකාරයෙන් ප්‍රාර්ථනා කරන්න ගියාපම වැරදි ආකාරයෙන් ලබා ගන්න ගියාපුවම වැඩෙනවා ලෝභයෙන්, වැඩෙනවා දේශයෙන්, වැඩෙනවා මෝහයෙන්. පරිභව සම්බන්ධයෙන් කතාවක් තියෙනවා. මොකද්ද හටගන්න දේක් පරිභව විනාශ කරනවායි කියන එක. ඒ වගේම තමයි අර අපි මුලින් මතක් කළ උදාහරණේ තියෙන්නේ යකඩේ පුංචිය ඇඳෙන මලකඩ විශාල වී ගොස් මුළු යකඩම විනාශ කරනු ලබනවා. අපේ චිත්තසංතානයේ ලැබුම් ගන්නා ලෝභ මූලය සමග ඇතිවෙනා වූ මෝහ මූලයක්, ද්වේෂ මූලය සමග ඇතිවෙනා වූ මෝහ මූලයක් අපෙන් අපේ සැනසීම උදුරා ගන්නවා. අපි සැනසීමෙන් ඈතට ගෙනවා දිගින් දිගටම. මෙන්න මේක තේරුම් ගැනීම තමයි ධර්මස්වණේ කිරීම කියලා කියන්නේ. අපිට මේ වැඩ කටයුතු නවත්තන්න බෑ. ඔබ හැම දිනාට යම් යම් ආකාරයේ වගකීම් පැවරී තිබෙනවා නම් ඒවා යුක්තිසහගත නම් සාධාරණ නම් ඒවා නවත්තන්නට බෑ. ඒවා සුරාවට සූදුවට දුරාචාරයට අදාළ නම් ඒවත් එක්කලා නම් මේ වැඩේ කරන්න බෑ. මොකද ඒක ලෝභ දේශ මොහො වැඩෙන ත්‍යාජීවයක් වෙනවානේ. නමුත් මා විශ්වාස කරන්නේ නැහැ ඔබ වැනි පින්නතුන් එහෙමයි කියලා. ඔබ හැම විටම යහපත් කාරණා මත ජීවත් වෙනාය. එනිසා ඒ කිසිදු කාරණයක්කින් අතමිදිය යුතු නැහැ. නමුත් ඒ කාරණා තුලදීම නොදන්නාකමක් නිසා මේ හිත ඇතුළත වැඩෙනා වූ ලෝභය දලුලා වැඩිද්දී ඒ වැඩෙන එකම තමයි ජීවිතය දුක් බවට පත් කරන්නේ. මේ පිළිබඳව මට මතක් කරන්න තියෙන කතාවක් තියෙනවා. මේක මට සියවතාවක් කිවත් ඇති වෙන්නේ නැති කතාවක්. සමහරවිට ඔබ මගෙන්ම මේක අහලා ඇති. විශාකාව බුදු පියාණන් වහන්සේ හමු වෙන්න එනවා දවසක් ඉස තෙමාගෙන පෙතරෙදී ඇඳගෙන. බුදු පියාණන් වහන්සේ අහනවා ඇයි ඔය කියලා. ස්වාමීනි මගේ හිතුව මිනිවිරියක් මිය ගියානේ. එතුමියගෙන් බුදුරජාණන් වහන්සේ විමසනවා විසාකාවනි ඔබට මිනිවිරියෝ කීයක් විතර හිටියොත්ද? ස්වාමීනි මේ නුවරේ ඉන්න ඔක්කොම මගේ මිනිවිරියෝ වෙනවා නම් හොඳයි. විසාකාවනි මේ නුවර දිනකට කීයක් මිය යනවද? ස්වාමීනි 10ක් 8ක් 6ක් 4ක් 2ක් 1ක්. කවුරුත් මිය නොයන දවසක් නැහැ බැලුවාම. එතකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නේ වෙන විසාකාවනි ඔබට කවදා හරි දවසක වියලි ඇඳුම් ඇඳගෙන ඉස්සකේ වේලගෙන ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවාද? ඒද හැමදාම ඒ අය වෙනුවෙන් තෙත ඇඳුම් අඳින්න ඕන නම් තෙත පරිත කර ගන්න ඕන නම් ඉස හැමදාම මැරෙනවා නම් හැමදාමත් ඒ දේ කරන්න වෙනවා. විසාකාට මේක තේරෙනවා. ස්වාමීනි මට එක මිනිබිරියක්වත් නැතුවට කමක් නැහැ. විසාකා උත්තර දෙනවා. මේ කතාව විසාකාවගේ කතාවක් නෙමෙයි ඔබේ අපේ කතාවක්. ඒකයි මම ඉදිරිපත් කරන්නේ. අන්න එදා විසාකාවට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා විසාකාවෙනි යම් කෙනෙකුට අල්ලා ගැනීම 100ක් තියෙනවා නම් දුක් 100ක් තියෙනවායි කියන එක. එක මිනිබිරිය මැරුණාම ඒක දුකයි. මිනිබිරියෝ 100ක් හිටියා නම් ඒකෙන් පෙන්වන්නේ දුක් 100ක් තියෙනවා කියන එක. මිනිබිරියෝ තියාගන්න එපා කියන එක නෙවෙයි ඒකෙන් පෙන්වන්නේ. මිනිබිරියෝ සංකේතවත් කරන්නේ අරමුණ අල්ලා ගැනීම එතන. අරමුණෙහි ඇලෙන ගැටෙන ස්වභාවයන් 100ක් තියෙනවා නම් ඔහුට ඒ නිසා හටගන්න දුක් 100ක් තියෙනවා. එතකොට ජීවිතයේ දුකයි නෙවෙයිනේ. අරමුණු සංඛ්‍යාව වැඩි කරගත්ත පුද්ගලයාට දුක් වැඩි, අරමුණු සංඛ්‍යාව අල්ලා ගැනීම සංඛ්‍යාව අඩු කෙනාට ඒ දුක් නැහැ. දැන් මේක ආපහු කුඩා කරගෙන යන බුදුරජාණන් වහන්සේ 90 නම් 90යි 80 නම් 80යි 5 නම් 5යි 4 නම් 4යි 1 නම් 1යි එකක්වත් නැත්නම් දුක් එකක්වත් නැහැ කියලා තියෙන ජීවිතේ නෙහා පැත්තේ නොවේ ජීවිතය තුලමයි. අන්න මේක තේරුම් ගන්න ඕන. අපි ධර්මයේ තේරුම් ගන්න නැතුව ජීවත් වෙන්නට ගොහින් අල්ලා ගැනීම සංඛ්‍යාව වැඩි කරගෙන සිත තුල ජනිත වුණා වූ ලෝභ මූලය සහ ද්වේෂ මූලය සහ මෝහ මූලයට ආහාර දී ඒවා බලවත් කරගත්තා. දැන් ඒවා අපට වද දෙනවා. දැන් ඉතින් මේකට තව ඊළඟ උදාහරණේ මෙහෙමයි කියන්න තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් තියෙන්නේ අසංවර භාෂාවෙන් මාධ්‍ය තුල අපි ඒක පාවිච්චි කරන්නේ ඔබ තේරුම් ගන්න. ඔය කියවනට තියෙනවා ගම්බද විවාහාරයේ ඔය කැලේ ඉන්න සර්පයින් අල්ලලා ඇඟ ඇතුළට දාගන්නවායි කියලා. දාගත්තෙන් පස්සේ මොකද වෙලා තියෙන්නේ? කනෝ කනෝ කියලා කෑ ගන්න සිද්ධ වෙනවලු. ඇයි ඉතින් කැලේ ඉන්න සර්පය ඇඟ ඇතුළට දාගත්තේ? දාගත්තේ නැත්තම් කන්නේ නෑනේ. අන්න ඒ වගේ මේ ලෝකේ ජීවත් වෙන්න ගිහිල්ලා ලෝභයේ මෝහය නැමති සර්පයා, දේසේ මෝහ නැමති සර්පයා අපි හිත ඇතුළට දාගත්තා. ඔවුන් තමයි අපව දුකටපත් කරන්නේ. ඒක තමයි කනවා කියන එකෙන් සංකේතවත් කරන්නේ. අපි දැන් කෑ ගන්නවා දුකයි දුකයි දුක් වෙනවායි කියන එක. මෙතන හොඳ රහසක් තියෙනවා. ඒ පුද්ගලයින්ට අදාළ දුක් සංඛ්‍යාව අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ දුකයි නෙමෙයි. ඒ වචන වෙනස් කරගන්න සංශෝධනය කරගන්න. අල්ලා ගැනීම සංඛ්‍යාව වැඩි විට ජීවිතේ දුකයි. අල්ලා ගැනීම එකක්වත් නැත්නම් ඒ ජීවිතේම දුක් එකක්වත්. එහෙනම් අපි දුකටපත් වෙන්නේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ ලිඛිතවදාළ ධර්මයේ සරණ හෙවත් කොහොල්ලෑ පරිහරණය කිරීමට ජලය උදව් කරගන්නාසේ ධර්මයේ උදව් කර ගැනීම තුළ කෙනෙකුට ඉදිරි ජීවිතවලදී මේ ලෝභය රැස්කිරීම වෙනුවට ලෝභය ෂේ කරගන්න පුළුවන්කමක් තියෙනවා. ෂේ කරගන්න රැස් කරනවා කියන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාව ටිකෙන් ටික වැඩෙනවා. ක්ෂය කරනවා කියලා කියන්නේ අස්කරම් ප්‍රතිපදාව. අන්න ඔය ආර්ය පුද්ගලින් බවට පත් වෙනවායි කියලා කියන්නේ ධර්මයේ හැදෙන බුද්ධයෙන් බවට පත් වෙනවායි කියලා කියන්නේ එදිනදා වැඩ කටයුතු කරන ගමන්ම මේවා ආවහම ඒවාට ඉඩ නොදී ඒවාට යටත් නොවි ඒවාට පරාජය නොවි ඒවා පරාජය කිරීමට අපට ශක්තියක් තියෙන්න ඕන. අන්න ඒක තමයි මෙතන වීරිය කියලා කියන්නේ. දැන් ඔබ නම් වීරිය කියලා කියන්නේ ඇඟේ තියෙන ශක්තියට. නමුත් මෙතන මේ කෙලෙස් සතුරන් පරාජය කිරීමට මේ කෙලෙස් සතුරන්ට වහල් වී සිතින් කයින් වචනින් අදහස් ප්‍රකාශ කිරීමට නොයා ඒවා පාලනය කර ගැනීමට ඇති වෙන ශක්තියක් තමයි මෙතන මේ ධර්මානුකූල ජීවිතය කියලා කියන්නේ. මේ වගේ වචන කීපයක් මට ඒකට පැහැදිලි කරන්නත් පුළුවෙනි. යෝච ලෝභං පහන්ත්වාන මේ ගාථා ටික කෙටියෙන් කියලා මම උත්තර ටික අවශ්‍ය පැහැදිලි කිරීම ඔක්කොම එකට කරන්නම්. යෝච ලෝභං පහන්ත්වාන ලෝභ නෙයේන ලුබ්බති ලෝභෝ පහියතේ තම්මා උදබින්දු ච පොක්කරං. යම්කිසි පුද්ගලයෙක් මේ ලෝභය ශර කරගන්න පුළුවන් නම් ඒ නිදෙනවා නම් වතුර බිඳුවක් කොලයකට වැටෙන වතුර බිඳුවක් ලිස්සලා යනවා වගේ ඔහුගේ හිතින් හිත ලෝභයෙන් නිදහස් වෙනවා කියලා පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම යෝච දෝසං පහන්තාන දෝස නෙයේන උස්සති දෝස පහියන්තේ තම්හා කාලපක්ෂේව කන්දනායකෙන් පෙන්වන්නේ මේ යම්කිසි පුද්ගලයෙක් දෝෂය අතේරුම් අරගෙන ඔහු ඒක අතහැරලා දමනවා නම් ඔහුගේ හිතින් ඉවත් වී යනවා දෝෂය කියන එක. කරටිය කැඩුණ තල්ගසක් වගේ කියන එකකින් කියවෙන්නේ කරටිය කැඩුණ තල්ගසක් ආයෙ ගිලි හැදෙන්නේ නැහැ ලියලා නැහැ නේදනින් අවසන් වෙනවායි කියන එක. ඒ වගේම අනිත් එකේ පැහැදිලි කරලා දානවා යෝච මොහං පහන්තාන මොහනේ යෙන මුන්තති මොහං විහන්ති සෝ සබ්බං ආදිච්චෝ උද්දක තමති කියලා පැහැදිලි කරලා තිනවා. අන්න ඒ වගේ ඒකෙනුත් පැහැදිලි කරලා දානවා මේ ලෝභ දේශ මොහ තුන යමෙක් අතහැරලා දමනවා නම් වතුර බින්දුවක් අහකට යනවා වගේ ඒ වගේ විවිධ උදාහරණ කාරණා පැහැදිලි කරලා තියෙනවා. දැන් අපිට මේක මේ ටික බන වෙන්නේ නැහැ නේ කොහොමද මේක අතහරින්නේ කියන එක තේරුම් ගන්නයි අවශ්‍ය වෙන්නේ. අන්න ඒ ටික අපි තව චුට්ටක් පැහැදිලි කර ගන්න වෙනවා. දැන් මෙතනදි තේරුම් ගන්න ජීවිතයේ මුල් කාලේ ඉඳලා අග කාලෙට මේ එකක් වශයෙන් ගන්න එපා. එක එක මොහොතක ජීවිතය දකින්න පුරුදු වෙන්න. ලෝභයේදී ජීවිත වෙන්නේ ලෝභය. එතකොට මෝහය තියෙනවා. ද්වේෂයේදී ජීවිතේ ඉන්නේ ද්වේෂය. එතකොට එතන ලෝභ ද්වේෂ මෝහය තියෙනවා. ඒ විදිහට මොහොතින් මොහත අරමුණෙන් අරමුණට ඔබේ ජීවිතය වෙනස් වෙනවා. ඒ මොහොතේ බුදු පියාණන් වහන්සේ වදාළ සක්කාය දිට්ඨිය බවට පත්වන්නේ ශරීරය නෙමෙයි ලෝභයයි සක්කාය දිට්ඨිය. ද්වේෂයයි සක්කාය දිට්ඨිය. ලෝභය සමග මෝහය තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ද්වේෂය සමග මෝහය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මේ හැඟීම් උත්සන්න වුණාම කෙනෙකුට පරාජය වෙන්න සූදානමක් නැහැ. විනන්නමයි කල්පනා කරන්නේ. විනන්නේ හැංගී මුදාහැරලා අන්නයි මතේ පීඩනේ පටවලා අන්නයි රිදෝලා අන්නයි විනාශ කරලා අන්නයකට තමයි පෘථග්ජන භාවයේ ක්‍රියාව කියලා කියන්නේ. ඔවුන් තුල කිසිම දහමක් නැහැ. ඔවුන් තුල කිසිම ඉවසීමක් නැහැ. ඔවුන් තුල තවදුරටත් ලෝභය වැඩෙනවා. අන්න ධර්මයේ තේරෙනකොට අපට ලෝභය මත කෙනෙකුගේ හිතට පහරක් ගහන්න නැත්ත වචනින් පහරක් ගහන්න දේශේ මත තවත් කෙනෙකුට රිදවන්න ඉඩක් නැහැ. අන්න දරාගැනීමේ ශක්තියක් තියෙනවා මෙතනදී. අපට දරාගැනීමේ ශක්තිය වෙනුවට තියෙන්නේ පිටකිරීමේ ශක්තිය. අපිව ඒ වගේ හැඟීමකින් උත්සන්න වුණාම ශරීරයේ යථා තත්ත්වයටපත් වෙන්න කල්පනා කරනවා. යථා තත්ත්වයටපත් කරන්නේ රසායනික ප්‍රතික්‍රියාව මගින් අපේ ශරීරය ටිකක් සක්‍රිය කරලා ඒක පිට කර හැරීමෙන්. මේක සතා සතුනුත් කරන කාරණයක්. දැන් සත්තු බය වුණාම දුවනවා. තරහ වුණාම කා ගන්නවා. මිනිස්සුත් ඉතින් ඒවම කරනවා නම් සත්තු වගේ කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා අපට බුදු පියාණන් වහන්සේ වදාරන්නේ මේක ක්ෂය කරගන්නේ කොහොමද කියන එක. දැන් මේ වැඩුනේ කොහොමද කියලා බලන්න. වැඩුනේ ලෝභය මම කොට ගත්තාම. ඒකට තමයි මම මගේ ආත්ම කියන්නේ. ඒකට තමයි ඔබ ඉගෙන ගන්න ධර්මයෙන් කියන්නේ නිත්සුඛ ආත්ම කියන එක. ලෝභයේදී ලෝභය නිත්‍ය වෙනවා. ඒක සුඛ වෙනවා, ඒක ආත්ම වෙනවා. නිත්‍ය වෙනවා කියන එකේ තේරුම තමයි මම කියන එක, සුඛ වෙනවා කියන එකේ තේරුම තමයි මගේ කියන එක, ආත්ම වෙනවා කියන එකේ තමයි මගේ ආත්මය කියන එක. එතකොට අපි පුංචි කාලේ ඉඳලා මේක නිත්‍ය සුඛ ආත්මකට අරගෙන ඒක පිළිගත්ත නිසා, බාරගත්ත නිසා, අල්ලගත්ත නිසා තමයි ඒක වැඩුනේ. ඒ නිසා තමයි අපි සංසාරයේ සැනසීම යටපත් වෙලා ගියේ, ඈත් වෙලා ගියේ. දැන් ආපහු එනම් මේ අල්ලාගත් දේවල් වල බර අයින් වෙන්න මොකද කරන්න ඕන? නිත්‍ය සුඛාත්ම කොට ගැනීම, මමගේ මගේ ආත්ම කොට ගැනීම, බාර ගැනීම වෙනුවට බාර නොගෙන අවසන් කරන්න වෙනවා. දැන් සාමාන්‍යයෙන් බැන්නහම මොකද කරන්න ඇහුවොත් බනිනවා කියනවා. දරුවන්ගෙන් ඇහුවොත් කවුරු හරි ගැහුවොත් මොකද කරන්නේ? මාත් ගැහුවා කියලා ගහනවා කියනවා. ඒකට කියන්නේ ප්‍රතික්‍රියාව. ක්‍රියාවකට ප්‍රතික්‍රියාව දක්වන එක තමයි බුදුසමයෙන් පරිබාහිරව කෙනෙක් ඉගෙනගෙන තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ පවතින්නේ ක්‍රියාව ප්‍රතික්‍රියාවක් නලක්වා අවසන් කරන්න කියන එක. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගැහුවම නම් අතට රිදෙනවනේ, ඇඟට වදිනවනේ. බැන්නහම එහෙම වදින්න දෙයක් නැහැ ඇඟට රිදෙන්න. නමුත් ඊට වඩා කණෙන් ඇහුනාම හිතට රිදෙනවා ඔක හරියට. දුකකදී, කරදරයකදී, පාඩුවකදී, නින්දාවකදී මේ හැම එකක්ම අපිට රිදුම් කරනවා, රිදුම් දෙනවා. ඇඟේන වදුනාට සිතේ රිදෙනවා. ඇයි මේ සිත රිදෙන්නේ? ඒ රිදෙන්නේ බැනීම නිසා නෙමෙයි, දොස් කීම නිසා නෙවෙයි, ඇනුම්පදේ නිසා නෙවෙයි, ඒවා බාර ගන්නා මම නිසා. බාර ගන්නා යනු ඇස හෝ කන හෝ නාසය හෝ දිව හෝ ශරීරය නෙවෙයි, බාර ගැනීමමයි මම. බාර ගැනීමමයි මම. මේක තේරුම් ගන්න අමාරු කාරණයක් සමාජයේ තවදුරටත්. මේ මම කියන වචනේ ගැඹුරු අර්ථය. ඔබ මම කියලා කියන්නේ උපැන්න සහතිකේ තියෙන මේ නමටයි තිකනාට. නැත්තම් ඔබට තියෙන ශරීරයට. සමහර විට සිංහල වෙද මහත්තුරුත් මම කියලා පුද්ගලයා කියන්නේ ඔය ශරීරයට. පංචස්කන්ධය කියන්නේ සමහර වෙද මහත්තුරු ශරීරයට. නමුත් බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය කියන්නේ ශරීරයට නෙමෙයි. ඇසට රූපයක් හම්බ වෙනකොට ඒ රූපය මුල් කොටගෙන හට ගන්නා රූපේදනා සංඥා සංකාර විඥාන කියන පහට. කනට ශබ්දයක් හම් වෙනකොට ශබ්දය මුල් කරගෙන හට ගන්නා වූ ශබ්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට. හිතට ද්වේෂයක් ආපුවම ද්වේෂය මම කොටගෙන වේදනා සංඥා සංකාර විඥාන කියන පහට. හිතට බයක් හටගත්තාම බය මුල් කොටගෙන හට ගන්නා වූ වේදනා සංඥා සංකාර විඥාන පහට. මෙසේ එකින් එක රූප වේදනා සංඥා සංකාර නැමැති ස්කන්ධ පහෙන් පහට ඔබට මේ ඉදීම මැරීම සිදු වෙනවා, මමත්වයේ වෙනස් වීම සිදු වෙනවා. මම යනවා හැම නිරත වශයෙන්ම ජීවිත කාලෙම ඉන්න කියන දෙයක් නෙමෙයි බුදුන් වහන්සේ වදාරන්නේ. සතුටේදී සතුට මම. හදිසි කරදරයක් ආවම සතුට පලා යනවා. දැන් දුක. දුක මම. තව ටිකක් වෙලා තරහ ආපුවම තරහ මම. මේ විදිහට මම මාරු වෙනවා ඔබට පේන්නේ නැද්ද? මෙන්න මේ මම නම් වූ හැඟීම අපි බාර ගැනීම තුළ වැඩි දියුණු කරගත්තා වූ එකක්. එතකොට ලෝභයේදී ලෝභයයි මම. ඔන්න දැන් මං එලි කරනවා ඔබට ඔය ලෝභ දේශ මොහොල ඉතුරු ගැඹුරු ටික. ද්වේෂයේදී මම වන්නේ ද්වේෂයයි. ඒක තමයි මම වෙනවා කියන එකට තමයි මොහොය කියන්නේ. එහෙනම් ලෝභ මොහ දේශ මොහ. දැන් මමත්වයේ ක්‍රියාව නිවන් දකින්න මග වෙන්නේ නැහැ. මමත්වයේ ක්‍රියාව කර්ම රැස් කරන මග සහ සසර ඇවිදින මග බවට පත් වෙනවා. මමත්වයේ ක්‍රියාවෙන් අත මිදින්න මොකද කරන්න ඕන? එහෙනම් මේ ක්‍රියාවට ප්‍රතික්‍රියාව දක්වා අවසන් කරන්න ඕන. දැන් එකපාරටම අඳුරක් තියෙනවායි කියලා හිතන්න. විදුලිය આવොත් මොකද වෙන්නේ? අඳුර අවසන් වෙනවා. ආගියක්ක් නැහැ. අන්න ඒ වගේ මේ අරමුණ වල ස්වභාවයක් තමයි හටගත්ත නැති වෙනවා. හටගත්ත අරමුණක් අල්ලාගත්තත් නැති වෙනවා, නැතත් නැති වෙනවා. අල්ලාගෙන නැති වුණොත් නැති වෙන්නේ යලි උපදින්නට හේතු ඉතුරු කරලා. යලියේ ද්වේෂය, යලි මෝහය උපදින්නට හේතු ඉතුරු කරලා තමයි අරමුණේ ඇලුනොත් නැති වෙන්නේ. එතකොට ඇලිලා නැති වෙන එකට බුදු පියාණන් වහන්සේ වදාරන්නේ නෝණින් දකින අනිත්‍ය කිය. ඇලෙන්නේ නැතුව නැති කර ගන්න පුළුවන් නම්. අන්න එතකොට ඉදිරියට නොතබා යලිත් හටගන්න හේතු නොතබා අවසන් වෙනවා. මේ නැවත ඉපදීම කියන්නේ ඔය මෞකසෙන් දිවෙන්නම කියන එකට වඩා මේ අද තැබූ ද්වේෂය හෙට දවසේ යලි උපදිනවා. අද තැබූ මෝහය හෙට දවසේ යලි උපදිනවා. නැවත ඉපදීම නිදුක. ඒ නැවත උපදින්නේ නැවත උපදින්නේ නැවත උපදින්න තියෙන නිසා අරමුණු රසයේ විඳලා රූප ශබ්ද ගන්ධ රස වශයෙන් හතුරු මිතුරු වශයෙන් අල්ලා ගැනීමෙන් ගැටීමෙන් ප්‍රතික්ෂේප කිරීමෙන් අපට නොදැනීම අර ඔබම මතක් කළ උදාහරණය වගේ කාබන් කොලයක් ඇතින් තියෙන තියලා උඩින් ලියනකොට ලියවා වගේ අරමුණු රසයේ විඳා අපට හොරෙන් යලි විඳීමේ ඕනකම අවකාශ වුණා. අන්න මේ අවකාශ වෙන එක තමයි ලෝභ මූල දේශ මොහ මොහ මූල කියලා කියන්නේ. නැත්තම් තණ්හා අනුසය කියලා කියන්නේ. එහෙම අවකාශ කළොත් ආපහු ගැටෙන දවසකදී අද හෝ හෙට නැත්තම් මතු දවසකදී ඒක ආපහු එනවා. එහෙම එන්නේ තියපු නිසා නේද? ඒකට තමයි නැවත ඉපදීම කියලා කියන්නේ. පිබ්බොත් නැවත උපදිනවා. නැවත උපදීම නැති කරන්න නම් දැන් කරන්න ඕන තියන්නේ නැතුව අවසන් කරන්න ඕන. ඉදිරියට තියන්නේ නැතුව අවසන් කරන්න ඕන. ඔය බුදුරජාණන් වහන්සේ එලි කරලා තියෙන අනිත්‍ය කියන වචනේ තියෙන සුන්දරත්වය සද්ධර්මයේ බවට පත්වන්නේ ඔන්න උත්තරදී තමයි. එතකොට අනිත්‍යවන්නේ ශරීරය නෙමෙයි. අනිත්‍යවන්නේ වතු පිටි ඉඩකඩම් ගෙවල් දොරවල් නෙමෙයි. අපි හිතන් ඉන්නේ එහෙම තමයි. අනිත්‍යවන්නේ ලෝභයයි. අනිත්‍ය වන්නේ ද්වේෂයයි, අනිත්‍ය වන්නේ මෝහයයි. අල්ලා ගන්න නැත්නම් අනිත්‍ය වෙනවා කියලා කියන්නේ ඉතුරු නැතිව නැති වෙනවා. එහෙම නැත්නම් අනිත්‍ය වෙනවා කියන කේ තේරුම මම වන්නේ නැහැ කියන එක. නিত্য සුඛාත්ම කියන වචන තුනට මා ඉදිරිපත් කරන අර්ථය තමයි නিত্য කියන්නේ මම, සුඛ කියන්නේ මගේ, ආත්ම කියන්නේ මගේ ආත්මේ. අන්න පෘථග්ජනයයි කියන්නේ ජීවත් වෙන්න ගිහිල්ලා නিত্য සුඛාත්ම සංකල්පයෙන් කටයුතු කරනවා. ඉතින් මම මගේ මගේ ආත්ම සංකල්පය ඔහුට ලෝභය, දේශය, මෝහය ඇති කරලා අනර්ථය ජනනය කරලා සංසාරේ හිර කරලා දානවා. දැන් අනිත්‍ය කියන්නේ මම නොවේයි කියන එක. දුක්ඛ කියන්නේ මගේ නොවේයි කියන එක. අනාත්ම කියන්නේ මගේ ආත්මේ නොවේයි කියන එක. එතකොට නিত্য සුඛ ආත්මයේදී ලෝභ දේශ මොහ රැස් වෙනවා. අනිදුක්ඛ ආත්මයේදී ලෝභ දේශ මොහ රැස් වෙන්න පටන් ගන්නවා. අන්න ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය කියන ක්‍රියාමාර්ගයේ සිදුවෙන්නේ මේ ධර්මතාවයයි. එනිසා ධර්ම ශ්‍රවණය කොට හැම කෙනෙක්ම මේ කාරණාව තේරුම් ගන්න ඕන. තේරුම් ගැනීම තුළ ඔබට මේ අරමුණු රසයට බැඳීමෙන්, අරමුණු රසය අල්ලා ගැනීමෙන් තමයි ඔබ මේ ගැටීම ඇති කරගත්තේ. දැන් බුදු පියාණන් වහන්සේ වදාළ තවත් සූත්‍රයක සඳහන් වෙනවා අල්ලා නොගැනීමෙන් තමයි නොතැවුල හටගන්නේ කියන එක. එහෙනම් අල්ලා නොගන්නකොට සිදුවෙන දේ තමයි අනිත්‍ය කියලා කියන්නේ. මේ පිළිබඳව තවත් කරුණු පැහැදිලි කරන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද ධර්ම දේශනාවට සවන් දුන්නා වූ හැම දෙනාට මේ අන්තරා මල පිළිබඳව තේරුම් අරගෙන, අන්තරා මල නිසා දුකට හත්පත් වෙන බව තේරුම් අරගෙන සිත තුළින් මේ අන්තරා මල ඉවත් කරගන්නට මේ දැනට අපි නතර කරමු. ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සාදුකාරයක් පවත්තා. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදා රාමාධිපති පූජ්‍යපාද බිලිගල මීමුරේ ධම්මවංශ ගෞරවණීය ස්වාමින් වහන්සේ